ධර්මදේශනාව ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවනේ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකස්ස වික්ඛවේ සමුදයං ච අත්ථගමං ච දේවිස්සාමි සංසුනාත ධර්මාන් ශාසනාව සම්දීන් සඳහා සූදානම් සිටින සදහවතුනි සිතවතුනි අපි පිළිගුරු බුදු පියාණන් වහන්සේ වදාළා වූ ධම්මෙහි ගැඹුර ස්වයමින් සිටිනවා. ගැඹුර අවබෝධ කරගැනීමට උත්සාහ කරමින් සිටිනවා. ඒ ගමන් මගෙහි යමින් සිටිනවා. අනිබඳු කාරණේකදී කරණීමට සුත්‍රයේ සඳහන් වෙන ඔය සුවච කියන ඒ කරුකම කියන එක අවශ්‍ය වෙනවා. එතන ඒ කරුකම කියන එකේ තේරුම අනිත් දේවල් වලට කී කරුකම නෙමෙයි, ධර්මයේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වලට ඇති කරගන්නා කී කරුකම. ඉතින් සත්‍ය අසත්‍ය බව තමන්ගේ නුවණින් පැහැදිලි කොටගෙන ඉදිරියට ආයතීකින් ආකල්පයෙන් කටයුතු කිරීම තමයි එතන ඔය කී කරුකම කියලා කියන්නේ. එතකොට මොදු බවක් එතන තියෙනවා. එතකොට නැමෙන සුළු බව. නැමෙන සුළු බව කියන්නේ බොරුවට නැමෙන සුළු බව නෙවෙයි. කාරණේ සත්‍ය වුණාම තමන් ළඟ තියෙන වැරදි දෘෂ්ටි මතවාද අපහැර දාලා නැඹුරු වෙනවා. අන්න ඒ වගේ මේ ගමනේ යන්නට තිබඳු කරුණවල සෑදලීම පිළිබඳ හැකියාවක් තියෙන්නට වෙනවා. මේ පිළිබඳ අපි ධර්ම දේශනා කරමින් සිටිනවා. ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර දේශනාව උපයෝගී කරගන්නේ විවිධ මංකෙක්ට ඔස්සේ විවිධ ආකාරයෙන් තවන් දෙන පින්නතුන්ගේ කරුණු දැනගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන ආකාරයට අප කරුණු පැහැදිලි කරමින් සිටිනවා. අදත් අප ඉදඟ දේශනාවක් කරන්නටයි මේ පෙළගැස්මින් සිටින්නේ. අප සමග දුරකථන යොස්වේ සම්බන්ධතා පවත්වන ධර්මස්වමී කරන කම්පිතෝතුන් හිතෝතියන් අපට ධර්මයේ පිළිබඳව ධර්මයේ යම් තැන් පිළිබඳව විමසීම් කරන ලබනවා අපගින්. ඒ වගේම මේ කරුණ පැහැදිලි කරන් කෙවිතාපත අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ බඳු අවස්ථාවක් තමයි අද අපි මේ ධර්ම දේශනාව සඳහා යොදා ගන්නට කල්පනා කරන්නේ. සංයුත්තනිකායේ අභිසමය සංයුත්තේ තියෙනවා ලෝක සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ලෝක කියන්නේ කොමක්ද කියන එක පිළිබඳව අද හොයාගන්නයි අපි යන්නේ. දැන් ඔබ මම පාසල් යන අය වශයෙන් නැත්තම් එදිනදා සමාජ ජීවිත විශ්ලේෂණයෙන් ලෝක කියන වචනය භාවිත කරනු ලබන්නේ WRLD world කියන අර්ථයට. ලෝකේ ඒ ලෝකෙ තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අපි ළම ආකාරي දැනගත්ත කාරණාව. නමුත් පිළිගුරු බුදු පියාණන් වහන්සේ සත්‍ය ධර්ම දේශනාවන් කරමින් අරියස්සරිණී ලෝකෝ කියන අදාළේ කුමක්ද කියන එකත් ප්‍රයත්නට වෙනවා. අනේක පොත එතකොට ලෝක කියන අර්ථයට සමහර විට භාෂා ඇති ලොජ්ජිත ලොජ්ජිත ලෝකෝ කියන අර්ථයකුත් සමහර විට දේශනා වෙනවා. කඥලිදන අර්ථයෙන් ලෝකයේ තියෙන. එසේ කියු පමණින්ද ඊ අර්ථය නිර්වෘල්ල වටහා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා අපි තවත් ටිකක් එහාට යන්න වෙනවා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේගේ ගැන්වීමක් පවතිනවා සෝහිතස්සයනි සූත්‍රවල ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමී පටිපදං කියන මේ පාරමාර්ථික ඉමස්මින් යේව ග්‍රාමමත්තේ කලෙබරේ කියන වචනයට සම්බයක් පමණ වූ සංඥා මාත්‍රයක් තමයි ශරීරයේ ඇතුළු කොටගෙන මුල් කොටගෙන ඇසුරු කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ අනවදාළ මේ ලෝකය. ලෝකේ පමණක් නෙවෙයි මේ ලෝකේ හට ගැනීමත් නිරෝධයක් මාර්ගයක් සියල්ල පිළිබඳව එහෙම සඳහන් කරනවා. එතකොට එතනදී තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තමයි ලෝක කියන වචනෙට තවත් අර්ථයක් තැන් තැන් වලදී පැහැදිලි කරනවා දුක්ඛෝපතිස්සිතා ලෝකෝ කියලා. මේ ලෝකෙ පිළිබඳ දුක මතකේ. නමුත් එහෙම ගත්තම එතනම කල්පනා කරන ලබන දෙයක් තමයි මේ බාහිර අපි කතා කරන ලෝකයේ ජීවත් වෙන ලෝකය දුක්සහිත ලෝකයක් යන බුදුරජාණන් වහන්සේ වදාළ බව. එතකොට මේ නිරුක්තියම වැරදින්නේ ඇයි? ඒක බඹයක් තමයි ශරීර තුලින් වදාළ කරනවා. බාහිර ලෝකයක් පිළිබඳව වදාළේ නැති බැවින්. ඉන්න මේ නිසායි අපිට මේ කරුණ පිළිබඳව මනරින් හොයන්ත වෙන්නේ, ගැඹුරින් හොයන්ත වෙන්නේ ඇත්ත සත්‍යය මොනවද කියලා තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. එතනදී තමයි අපි අර මතක් කළා වූ ධර්ම පහකේ යලි මට මතක් කරන්න සිද්ධ වෙන්නේ ලෝකස්සලික්කවේ සමුදයන්ච. අන්න ඒකෙන් කියනවා ලෝකය හටගන්නේ ලෝකය හට ගන්න හැටි. ඒ වගේම අර්ථකම මං කියනවා. ඒ කියන්නේ ඒකින් ඉක්මවා යන හැටි. ලෝක විශේෂ ඉක්මවා යන හැටි නැත්නම් ලෝක ස්වභාවය ඉක්මවා යන හැටි කියන මේ දෙකම උන්වහන්සේ මැනවින් දේශනා කරනවා කියලා තියෙන මේ සූත්‍රයේ. සංසුනාත ඒ සම්බන්ධයෙන්. එදා උන්වහන්සේ දේශනා කරන ලද්දේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉදිරිපිට බැවින් භික්ෂුවේ කියන වචනේ භාවිතා කරනවා. නමුත් මේ බෞද්ධ ලෝකයේ යම් පින්නතෙකුට පින්නතෙකුට එහෙම නැත්නම් පැවිදි අපේ ස්වාමීන් වහන්සේ නමකට අවශ්‍ය නම් මේ ලෝක උත්තර ත්‍ස්තේ හොයාගන්නට ඉස්සරලා ලෝකයේ සහ ලෝකයේ හටගන්න හැටි හොයාගන්න වෙනවා. ඒක හොයාගත්තම තමයි මේ ලෝකයේ හටගන්න ආකාරය දැනගත්තාම මේ ලෝකයෙන් මිදෙනව ලෝක උත්තර වෙන ආකාරයට පාරක පාගන්න පුළුවන්. කතම අනිච භික්ඛවේ ලෝකස්ස සමුදය අනේ කොහොමද මේ ලෝකයේ කියලා කියන කතාවට. අනේ එතනද මම තවත් වචනයක් එකතු කරනවා මේ ලෝකයට තමයි ස්කන්ධ ලෝකය කියලා කියන්නේ. ස්කන්ධ කියලා කියන්නේ මොනවද කියන එක පිළිබඳව මම ඉතින් ධර්ම දේශනාවලදී අපි ඔබට පැහැදිලි කරලා ඇති. කෙනෙක් ජීවත් වෙනකොට ඒ ජීවිත කාලය තුළ මොහොතින් මොහොත ඇති වී නැති වෙනන සමූහයක්. ඉදිරිශීව සමූහයක්. ස්කන්ධ කියන එක කියන්නේ එහෙම සමූහයක් කියන එක. එතකොට ඒ ඇති වෙන නැති වෙන අවස්ථාව අපි කරන දෙයක් නෙවෙයි. ඒක ස්වාභාවිකම ඊටයි සිවුරුමක්. පෞද්ගලික වශයෙන් ගත් කලේ ඒක වෙනාගේ ස්කන්ධයන් හටගන්නට උදව් උපකාර වෙන්නේ එකකරණ ආසියදී ඔක්සයිකෝසිත තියෙන මේ ద్వාර 6. ద్వාර 6ක් කියලා කතා කළාට අවසන් විග්‍රහය කරනකොට ద్వාර 6ම සිතට සම්බන්ධ වෙනවා. එතකොට මේ ద్వාර උදව් කරගෙන තමයි මේ ලෝකේ හට ගැනීම සිදු වෙන්නේ. අනේ එතනදී තමයි මේ ලෝකේ පෞද්ගලික බවට පත් වෙන්නේ. බාහිරේ පවතින එකම කාරණයක් නිසා වුණත් ඒ අයගේ සිතේ හට ගන්න අවශ්‍යතාවය සහ හැඟීම් පාලනය කරගැනීමේ හැකියාව සහ නොහැකියාව ඒ වගේම යම් කිසි ආකාරයකට කලබල වීම ආදී මේ කාරණා සියල්ල එක සමාන වන්නේ නැහැ. සිය දෙනෙක් හිටියොත් සිය දෙනාට මේ ස්වභාවය පෞද්ගලිකයි ඒක එක්කෙනා කායිනිකයි. අනේ එතකොට ලක්ෂයක් පිරිස හිටියොත් එන්නේ ලක්ෂයක් පිරිස ඉන්නේ ලෝක ලක්ෂයක. පෞද්ගලිකව Taman මැදිුණා වූ ප්‍රශ්න ලක්ෂයක තමයි සිටින්නේ. බාහිරින් සමහර විට කියන එකම කාරණයක් වෙන්න පුළුවන්. නමුත් ඒක දෙස බලන ආකාරයෙන්, ඒක ප්‍රතිචාර දක්වන ආකාරයෙන් ඔවුන්ට ආවේනික පෞද්ගලික ලෝකයක් හදාගන්නවා පමණක් නෙවෙයි ඒ ලෝකෙ තුල හිර වෙනවා. මෙන්න මේ හිරවීම තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත්තාම තමයි ලෝක සමුදය කියන එකට වැටෙන්නේ. ලෝක සමුදය වැටුණොත් තමයි අත්සංගමේ නැත්තම් ඉක්මවායම ඒන් ජය ගැනීම ඉවත් වීමේ හැකියාව ඇති වෙන නිසා ඊට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ කෙසේද මේ ලෝකේ හට ගන්න ආකාරය උදාහරණ වලින් පෙන්නලා තියෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්ඛවිඥානං කිනා සංගති පස්සෝ ඔන්න අපි මින් පෙර පැහැදිලි කරපු කාරණයක් වෙනවා. ඇස උදව්වෙන් උන්වහන්සේ ලෝකේ හටගන්න හැටි දේශනා කරනවා. ඇස චක්කුංච පටිච්චයකට ගහම වෙනවා රූපේ එතකොට උපදිනවා චක්ඛවිඥානං. මේ තුන අපි මින් පෙර පැහැදිලි කරලා තියෙනවා. නමුත් ගැළිත් දැන ගැනීම සඳහා පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. ඇස යනු ඇසේ බෝලේ නෝ කාචේ නෝ ඇස ඇතුළට පවතිනව ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ. එතන හට ගන්නා වූ රූප ප්‍රධානක් තමයි ඒ රූපය කියලා කියන්නේ. බාහිරේ පවතිනව රූප ඕනෑම දෙයක සෙවනල්ල නැත්තම් ප්‍රධාන ආලෝකයෙන් ඔස්සේ ඇසේ කාර්යහරහ ලබා දුන්නම ඇසේ ඒ පෙනෙන තැන හට ගන්නා වූ ඒ ප්‍රතිබිම්බය තමයි මෙතන රූපය කියන්නේ. දැන් එතකොට ඇසේ එතන ප්‍රසාදයේ කියන චක්කු කියන එකට රූප කියනවා ඒ ප්‍රතිබිම්බයට. දැන් එතකොට මේක හඳුනා ගැනීම සඳහා පහළ වෙන හැඳෙන සිත තමයි චක්කු විඥාන කියලා කියන්නේ. ස්පර්ශයේ කියන එක හටගන්නේ මේ තුන එකට එකතු වීමෙන් කියන එක වෙනවා කියනවා. තින්නම් සංගති පස්සෝ. අන්න දැන් බලන්න ඕන හොඳට මේ සිද්ධිය. දැන් මේ සිද්ධියේදී අපි ජීවිතය නෙමෙයි බලන්නේ. මේ මොහොතේ ගන්න ආරමුණ ඉතින් යම්තාක් ගත කරගෙන ඉදින් ඉන්නවා අපි අද හෝ මේ මොහොතේ අපට අරමුණක් හම්බ වෙනකොට ඒ සිදුවෙන දේ හරියටම විමර්ශනය කරලා බලන්න. ඒක තමයි අතීතයේ සිදුවුනේ, ඒක තමයි අනාගතයේ සිදුවන්නේ. එකක් තුළින් සියල්ල දැකීම කියලා ධමයක් තියෙනවා බුදු සමය තුළ. මේ එක දෙක අවස්ථාව මනෙන් තේරුම් ගන්න නැත්නම් සිදුවීපවතින්නේ එයයි ඉදිරියට සිදුවන්නේ එයයි මුලාව තුළ. පස්ස ස්පර්ශය. පස්ස කියන කේ තේරුම ස්පර්ශය කියන්නේ. අනේ ස්පර්ශ වන මොහොතේදී අපට වින්දනයකට ඉඩකඩ සැලසෙනවා. හඳුනා ගැනීම තුළ ඒක වින්දනය කියන එක තමයි වේදනා කියන එකෙන් පෙන්නන්නේ. සැපයි දුක් උපේක්ෂා තුනම විඳිනවා කියන එක නෙමෙයි. අදාළ කරුණු තමයි සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හටගන්නවා. රසපච්චා වේදනා. ස්පර්ශේ තමයි පත්වෙන්නේ මේ වේදනාව වින්දනය හටගන්නට. ඒ වින්දනේ අපි ජම්මාකාරයක වටිනාකමක් දෙනවා ඒ වේදනාවට. ඒ වටිනාකමේ ආකාරයක තමයි ඒකට ඇති වෙන සංඥා හටගන්නේ. දැන් මතක තියාගන්න මේ මොහොතේ හටගන්නා වූ අරමුණයි මේ සංඥා හටගන්නේ. වේදනාව තමයි පත්‍යෙන්නේ සංඥා හටගන්න. ඒ අපි යන්නේ කතා කරන්නේ ලෝක සමුදය මතක තියාගන්න. ඒ නිසා Nirodhe karunu මෙතන මා පැහැදිලි කරන්නේ හටගන්න ආකාරය ඉස්සරල තේරුම් ගන්න වෙනවා. දැන් එතකොට මේ තණ්හා කියන වචනේ තේරුම් ගන්න වෙනවා එන්න මෙහෙම කාරණා කීපයක්. දැන් ඔතන අපි දැන් කතා කරමින් සිටින්නේ රූප නිසා අසතහම් වෙන ඒක රූප තණ්හා වෙනවා. ඉදිරියේදී කතා කරන විට සෝත ගාන ජීවහා කාය කියන ඒවා ඒකට ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොත්බ්බ තණ්හා සමස්තයක් වශයෙන් ගත් කළා අපි ඒකට කියනවා කාම තණ්හා කියලා. මේ අවස්ථාව තමයි යම් කිසි විදිහකින් රූපය රූපී ධානයක් ගැන උපදවා ගත්තොත් එහෙනම් එතකොට උහුලඟ තියෙන සංහා රූප සංහා නෙමෙයි ඊට පස්සේ භව සංහා භවට පත් වෙනවා. රූපී ධානයේ යම් කිසි පුද්ගලයෙක් මේ මොහොතේකට ධානය තේරුම් ගත්ත නැති පුද්ගලයෙක් ඒක මම භවට සහ ඒක එයාගේ නිවන භවට හිතා ගන්නවා. එතකොට එතන භව සංහා වෙනවා. ඊටත් එහා ගියාම එවනුයි සනසීම කියලා තවත් එහාකට ගත්ත අරූපී කියන එක ඒ අරූපී ඥානයත් එතකොට ඔහුගේ ඒකට ඒ මම්බවටපත් කරගන්නවා ඔහු විසින් අල්ලා ගන්න ලබන අවබෝධයෙන් තොරවුවත් එතකොට ඒ භව සංහා වෙනවා. මේ සියල්ල මේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා සංහා කියන එක තුල තියෙනයි කියන එක තේරුම් ගන්න. නමුත් එක අවස්ථාවක් ඉන්නා වෙන්නේ තම තමන් ඉන්න ඕනෑම තැනක. දැන් මේ සංහා කිරීම තුල තමයි අපි ඒක කිසියම් ආකාරයක අල්ලා ගැනීමකට බැඳීමකට හේතු වෙන්නේ. සංහාපත්‍ය උපාදාන. ආදාන කියන්නේ ගැනීම, බෙදිවල්ලා ගැනීම කියලා කියනවා. පෙරපසු නැහැ මේ කතා කරාට හිමින් මේක පෙරපසු නැහැ ශනික සිදු වෙන්නේ. අපිට පැහැදිලි කරගැනීමේ පහසුව සඳහා තමයි අපි මෙතේ මේක කතා කරන්නේ. අන උපාදාන පත්‍ය භව. එහෙනම් උපාදාන වුණොත් තමයි භව කියන වචنين පැහැදිලි කරන ලබන්නේ නැවත භවයක් හට ගැනීමට අවශ්‍ය වෙන ආකාරයකට අවකාශයක් සිදු වෙන එක. ඒසොන එක තමයි භව කියලා කියන්නේ. භව පත්‍ය භව තමයි හේතු වෙන්නේ ඊට පස්සේ යාතිලට. එතන මත් මතක තියාගන්න පසුවත් නෙමෙයි කියන මේ මොහොතේම මේ කියන බවත් ඥාති නිසාත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාස සම්බවන්ති. යෝනිතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝති. මේ මොහොතේ ඉසේ සංහා කිරීම තුළ අර ප්‍රයින් පසු සඳහන් කළා වූ ජරා ව්‍යාධි ශෝක මරණ සහ මේ දුක් සමුහය කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස දුක්ඛ සමුච්ඡය දුක් සමුහය තමහදින්ද සිදු වෙනවා. මේ අපි කතා කළේ ඇස උදව් කරගෙන කිසියම් ආකාරයක ආරම්මණය වශයෙන් නොදැන තවත් කීකහා තියෙන කාරණා පිළිබඳ අවබෝධයක් නැතුව දැනට පුද්ගලයේ වශයෙන් එසේ බලා එයට හසු වීම තුළ සිදු වෙන කාරණා. දැන් දෙවෙනි කාරණේකටත් යන්න වෙනවා. ඔය වගේම අපි හැම කීයක් පැහැදිලි කරගෙන ඉන්න වෙනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරලා දාරනවා ඒ සමුදියේ පිළිබඳ අනිත් තවත් ආකාරයකින්. ඒ තමයි චක්කු ගත්තාම ඊට පස්සේ සෝතය ගත්තාම එතකොට එතනත් අර වගේම කාරණා තුනක් එනවා. හේතු කාරණා තුන තමයි සෝතංච පටිච්ච සබ්දෝච උප්පජ්ජති සෝත විඥානං පින්නම් සංගති පස්සෝ. සෝතංච කියන වචනයක් අපි ඉන්ටර පැහැදිලි කරලා තියෙනවා. කන් පෙත්ත නෙවෙයි කන් සිදුර තුළින් ශබ්ද තරංග ගණන් ගමන් කිරීමේදී ඇතුළු කණෙහි කිසියම් ආකාරයක මේ ශබ්ද හඳුනා ගන්නට පුළුවන් කම්පනයක් ඇති වෙන ප්‍රසාදය කියන තැන ජීවි බව. ඒක තමයි සෝත කියන්නේ. ඒකකට බාහිරයේ ඇති වෙන ශබ්දයක කම්පනය ශබ්ද තරංග මගින් ගමන් කොට මේ ප්‍රසාදයේ දැක්මහම අන්න පටිච්ච සද්දෝච. උපද්ද විසෝත විඥානං අන්න එතකොට හඳුනා ගැනීමේ චෛසිකය තන පහළ වෙන සෝත විඥානය කොමන ශබ්දයක්ද කියන එක පිළිබඳව. ඉන්නම් සංගති කියන කාරණේ එතන තමයි එතකොට. දැන් එතනත් ස්පර්ශ වුණාම ඒ ශබ්දේ මිහිරිද අමිහිරිද කියද අත්‍යද කන්කලද කර්කශද ආදී වශයෙන් තම තමන් මේ ශබ්දයට දක්වන ප්‍රත්‍යාරේ තන කිසියම් ආකාරයක වර්ගීකරණයක් කරන් ලබනවා. එතකොට මේ වර්ගීකරණයේදී මේ වේදනාව ප්‍රිය නම් අල්ලා ගැනීම. අප්‍රිය නම් ප්‍රතික්ෂේප කිරීම. මේ දෙකම තණ්හා. මතක තියාගන්න. එතකොට වේදනා පත්‍ය තණ්හා සංහා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව උපාදාන පත්‍ය ජාති ජරා මරණ දුක් පරිවි දුක් දෝමනස්ස පායාස සම්බලන්ති. ඒ මේ තත් දුක්ඛ කන්දස්ස ඒලස් දුක්ඛ කන්දස්ස සම්බියෝත. අර ටිකමයි. දැන් බලන්න. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සහ දුක්ඛ කන්දයන් ටික නේද ලෝකේ කියලා කියලා. ලෝකේ හට ගැනීම කියලා කියන්නේ ඒ පිට හට ගැනීම නේද? මේ පිටට මොහොන දෙන්න සිදුුනේ ඇයි? දැන් ඔය සෝත පමණක් නෙවෙයි ගාන ජීව ආකාය මන කියන පහිනුත් හතරනුත් පැහැදිලි කර හැකියි. නමුත් ඒක සති කාලය ගන්නේ නැහැ. ඒක කාලයක් තියෙන නිසා ඒකත් තේරුම් ගන්න එතනදී ඒ හැම එකින්මත් සිදුවෙන්නේ අරමුණක් අරුණක් පාසාමත් ඒ පස්සපච්චා වේදනා කියන තැනට වේදනාවට තණ්හා උපාදාන බව ආදී මේ පුරුදු පාය යන්නට ගියොත් ඔබට ඒ දුක්ඛ සංදස්සේ කියන කොටසෙන් මිදෙන්න හම් වෙන්නේ ඒ ඒ මොහොතේ ඒ ටික තියෙනවා. ඒ මොහොතේ ඒ ටික තියෙනවා. දැන් ඉතින් මා මෙතන ඔබට මේ තේරුම් ගැනීමට උදාහරණයක් දෙන්නවා. මේ වර්තමාන මොහොතේ අරමුණක් ගැනීම වගේ කියලා හිතන්න. මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු උදාහරණයක් විතර දෙන්නක ජලාශයට තමා තිබෙන දිලිකොක්කක් ගැන හිතන්න. දිලිකොක්ක රැසී පවතිනවා එම නිසා. මාළුව ආහාර සොයාගෙන යන ගමනේදී මේ ආහාරයේ උගේ ආහාරයේ බව දැනගෙන ඌ ඒක පිළිනවා. ඌ ගිල්ල ආහාරයක්. තවදවත් ඌ බිලිකොක්කක් ගිල්ලේ නැහැ. නමුත් ඒක ගිල්ලෙන් පස්සේ සිදු වෙන දේ තමයි දැල්ගෙන ඒක තත්ත්වෙන්නේ. දැන් ඌගේ ආහාරයෙන් ඌගේ මරණයට හේතු වුණා නේද? දැන් ඌට ගැලවෙන්න බෑ. එහෙනම් ওই ආහාරය ගන්න ගියා නම් මරණයක් දරාගන්න. ඔබට වැටහෙනවද මේ අරමුණ පෘථග්ජන භාවය තුළ ඉඳගෙන වෙන් කරගෙන දුක්සක ආදි වශයෙන් ලාභ ලාභ සක දුක් නින්ද ආදි වශයෙන් ඒ වගේම නිත්‍ය සුඛාත්ම කියන මුලාව යටතේ විඳ ගන්නට ගියොත් ඒ අරමුණ නේද එම කියලා කියන්නේ. ඒක තුළ අහුවෙන්නා වූ සංහා උපාදාන වූ ජරා මරණ තික නේද බිලිකොක්ක කියලා කියන්නේ. දැන් බලන්න එන්න මෙහෙම අපි කතා කරනවා වේදිත සුඛයක් කියලා. වේදිත සුඛය කියන්නේ අරමුණ විඳින සුඛය දරවල් පහෙන් සහ අනෝභාරය. වේදේත සුඛය පිටුපස නොවේද? එසේනම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහේ සියල්ල තියෙන්නේ. මේ ටික විඳ ගන්න යනවනම් මේ ආස්වාදයේ කියන කොටස එනම් ඔබට ඉතුරු ටිකක් බාර ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ලෝකේ හට ගැනීම කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දුකේ හට ගැනීම නේද ඒක? මේක මනෙන් තේරුම් ගන්න. මෙන්න මේක තේරුම් ගන්නට ලැබෙන්නේ නැහැ දරුවෙක් වශයෙන් ඉපදිලා පාසල් අධ්‍යාපනය ලැබුවට වෙන විශ්ව අධ්‍යාපනය ලැබුවට ඒ වගේම බුදුදහම විශ්වයක් වශයෙන් හැදෑරුවාටවත් මේක තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. තේරුම් ගන්න පෙරම මේ මාළුවා හැමගිලින්නාසේ මේ රූපේත සබ්දේත ගන්ධ රසේත අහු වෙන හැමගිලින කටයුත්ත හැම සත්ජන කෙනෙක්ම ස්ත්‍රී පුරුෂ විහි පැවිදි දේදේකින් තරව කරගෙන තියෙනවා. මේ නිසා තමයි සත්තා කියලා කියන්නේ උන්ගේ සබ්දේ සත්තා කියලා සත්‍ය දැන් ඉතින් පයන්ති මැච්චනෝ දැන් මරණයට බය අය. ඉතින් මරණය පසුකාලීන සිදුවීමක්. ජාති ජරා මරණ පසුකාලීන සිදුවීමක්. ඒකට පෙර සිදුවීම තමයි පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා. දැන් ඉතින් මට මෙතන සෑහෙන දේවල් පැහැදිලි කරන්න වෙනවා. මෙතන තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අපි පිළිගත්තත් නැතත් මේ ආරම්මණය හඳුනා ගැනීමට ඉන්ද්‍රියන් පහෙන් ආරම්මණය හඳුනා ගැනීමේ ඒ විඥාන පහ හයි පහළ වෙන්න අවශ්‍යයි. හඳුනා ගන්නත් අවශ්‍යයි. පිළිගත්තත් නැතත් තේරුම් ගත්තත් නැතත් ශ්‍රණයකින් ඇති වී නැති වෙන එක ඊටාසි ධර්මතාවය. නමුත් මේ ශ්‍රණයකින් ඇති වී නැති වෙන එකට නෙමෙයි බුදුන් වහන්සේ නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න ඕන වෙනස. අල්ලගත්තක් නැති වෙනවා නැතත් නැති වෙනවා. එතකොට අල්ලගත්තක් නැති වෙන නැතත් නැති වෙන එකට නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. බුදුන් වහන්සේ නොනින් දකින්න. දැන් මෙන්න මේ නැති වෙන එක අමතක කරලා අපි එතන ඒ ආරම්මණය බාර ගැනීමක් සිදු කරන ලබන අල්ල ගැනීමක් සිදු වෙනවා. අන්න ඒකට තමයි පින්නතුනේ වේදනාපච්චා තණ්හා කියන්නේ. අන්නේ තණ්හා කියන ඇල්මට තමයි පින්නතුනේ මම කියලා කියන්නේ. තේරුම් ගන්න. ඒ මොහොතේ හට ගන්නා වූ මමවත් සක්කායේ දිච්චි කියලා කියන්නේ මෙන්න මේ මුලාවට තමයි. දැන් බුදු පියාණන් වහන්සේගෙන් සාදකෝ ආනන්ද ස්වාමීන් වහන්සේම සු ප්‍රශ්නයකට ස්වාමීන් වහන්සේ මම කියලා කියනවා කොපමණකින්ද මේ මම හටගන්නේ කියලා අහුවම උන්වහන්සේ දීවදාල පිළිතුරු වල නැහැ කිස් නිසා ලොම් නිසා නිය නිසා මම හටගන්නායි කියලා. උන්වහන්සේ අදාරන්නේ යම් කිසි කෙනෙක් තුළ ලෝභය, යම් කිසි කෙනෙක් තුළ ද්වේෂය, යම් කෙනෙක් තුළ මෝහය අන්නේ අපි කතා කරන්නේ වේදනාපච්චා සංහා කියන තැන තමයි. සංහා තමයි එතන ලෝභ කියලා කියන්නේ. සංහා කියන තැන තමයි එතන බය කියලා කියන්නේ. සංහා කියන තැන තමයි එතන වෛරය කියලා කියන්නේ. එතකොට ඒකයි නම කියලා කියන්නේ. එතකොට අන්නේ ඒක තේරුම් ගත්තම සංහාවමයි නම කියලා කියන්නේ. සංහා කිරීමමයි නම හට ගැනීම හේතුව. මම හට ගැනීම තමයි යාගරාවි ආදි ශෝක මරණ නැමති පසු කාලීන නැත්නම් ඒ මොහොතේ හටගන්නේ අන අනිත් ප්‍රතිඵල ටික හිමි කරගන්න හේතුව බලන්න. මේක තේරුම් ගන්න පැන දක්වා ඔබ බෞද්ධ පෞලකයක දීපෝ වෙනත් පෞලකයක දීපෝ නරක හොඳ කියලා දෙකක් සමාජයෙන් ඉඳගෙනගෙන අරතෙන් හැකි ප්‍රාප්තිවර්ධනින් ඔබ දේවල් කරමින් සංවේදී මනසක් ඇති කෙනෙක් පසින් නම් අයිතිරි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් සතන් ප්‍රාප්තියක් වනසන කටයුතු කර එන ආපු ගමන් නද තෙන්න වෙනවා. එහෙම එන්න වෙනවා අනිවාර්යෙන්. පියවරෙන් පියවර එන්න වෙනවා. Taman jeevude neket naha neket naha neket naha කියලා තමෙන් ඉදිරියට එන්න. ඒ ආවහම තමයි මේ ශ්‍රණයකින් ඇති වී නැති වෙන ශ්‍රණය තුල බුදුන් වහන්සේ වදාරන්නා වූ මේ ලෝක සමුදේ පැහැදිලි කරන ලබන්නේ. දැන් මේ සෙන්ට මා එකතු කරනවා තව කරුණා. ඔබ තේරුම් ගන්න මැනවි. මෙන්න මේ ආරම්මණය ඇසෙන් හෝ කනින් හෝ නාසයෙන් හෝ දියෙන් හෝ කයින් හෝ නම් මොහොතක මේ පින්නම් සංගති ප්‍රස්සෝ කියන ආරම්මණය ඇති වෙන වේදනාව. ඒ වේදනාව තණ්හා කිරීමමයි වේදනාව මම බවට පත් වෙනවායි කියලා. පංචස්කන්ධ විග්‍රහය වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මාතුල වේදනාව ඇත කියලා විස්තර කරන්නේ. දැන් මෙන්න මේ මම බවට පත් වීමට තමයි පින්න තුනේ ප්‍රමාදේ කියලා. සමාදෝ මච්චනෝ පදං. ඒක තමයි පුතක් ගැන හැම දෙනාම කරන්නේ. පව් කරලා කරන්නේත් ඕක, පින් කරලා කරන්නේත් ඕක. පුතක් ගැන භාවයේ තුලම සියුක්තිය රුධි ධ්‍යාන ලබා ගත්තොත් හරි සත්‍ය අවබෝධෙන් තොරව ඒ කරන්නේත් ඕක තමයි. ඒ තමත්තා යතමතා සමාදෝ නැචන උපදන් මේ ප්‍රමාදයට අහුවීම තමයි එහෙනම් ජරා මරණ අධි ශෝක මරණ කියන දුක්ඛන්දයට මුහුණ දීමට ඔබට හිත වෙන හේතු වෙන කාරණා. දැන් මේකට බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ මුලස් පතන්ම තවතිනා නේද? අප්‍රමාදේන සම්පාදේත. සම්දානි වික්‍රේ ආමන්ත්‍රාමීව වය ධම්මා සංඛ. මේ සංස්කාර කියලා කියන්නේ හටගත්ත ගමන් නැති වෙන දේවල්. ඔබ ඊට ඉරහිව ගොහින් ඒවා අල්ලා ගන්න ගින් එකකට අරගෙන ඒ නිසා ඔබට ආවේනික මහත් වෙනුත් ලෝකයක් හදාගෙන තෞද්ගලික එකතුල ඔබ හිර වෙලා දැන් ඊට පස්සේ ඔබ තමස්ත ප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙනවා. බලන්න බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රමාදී කොහොම එකක්ද කියලා. අපි කතා කරන සම්මත මට්ටමේ වචන ඉන්නේ අපි ඒක සම්මත මට්ටමට අරන් තිබුණාට දිනදා කටයුතු වල දක්වන ප්‍රමාදයට එය නෙමෙයි බුදුන් වහන්සේ වදාළ. සන්‍යක්ෂණයක් පාසා අපට ලෝකෙට මුහුණ දෙන්න සිදු වෙන්නේ පංච ద్వාරයෙන් හෝ මනෝ ద్వාරයෙන්. ඒ මුහුණ දෙන්න සිදු වෙන අරමුණට අපි අහු වෙනවා නම් ඒ අරමුණ බාර ගන්නවා නම් ඒ අරමුණ බාර ගැනීම තුළ අරමුණේ තියෙන රසයට තමයි අපි ආස්වාදී කියන්නේ. මාළු රස කෑමක් හම්බ වුණාම. නමුත් ඒ කෑම තුළ තියෙන බිලිකොක්ක වගේ තමයි ඊට පස්සේ ඒ වින්දනයේ තියාම තුළ තම උපාදාන බව ජාති දරා මරණ ශෝක පරිදේ දුක් දුමන සපය තස්යල්ල එකට ඇමිනී. දෙමිතින් දුකින් ගැලවෙන්න අරමුණු රස විඳලා අරමුණ හොඳයි කියලා අරගෙන සවදාවත් පුළුවන් මේ විදිහට. අපි යන්නේ ආරි සත්‍ය අවබෝධයේ පාරේ විසකතේ. ලෝකේ හටගෙන කියන්නේ දුක හටගෙන. මෙන්න ස්ත්‍රී පුරුෂ භාවයෙන් තුරයි දී ප්‍රේත භාවයෙන් තුරයි මේක තේරුම් නොගත්ත තාක්කල් මෙන්න මෙතෙන්ට අහුවෙලා අපි උරුම කරගන්නේ අල්ප වූ සුවයක්. ඒක බුදුන් වහන්සේ අදාළ ආකාරය ගත්තා නම් කලන් නග්ගන්ති සෝස. 16 එකක තරම් වූ සුවයක් තමයි මේ ආස්වාදේ. නැවත නැවතත් ආරම්මණය ඔස්සේ මේ ආස්වාදයේ ඉඳගන් තයාම තුන ලැබෙන ප්‍රතිඵලය තමයි අර අර විසින් සිටින් සඳහන් කළා වූ දුක්ඛ කන්දස්ස සමුදය හෝසි කේවල දුක් සමූහය. මේක තමයි අනුලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ජනපත්තට යන්නේක. දැන් මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාව නෙමෙයි මේට විරුද්ධ අනේක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. නමුත් උන්වහන්සේගේ දේශනාව කරන්න මාත්‍යෙ සමුදේ පැහැදිලි කරලා ඉන්නවා. අන්න වික්ෂුන් වහන්සේ කෙනෙකුට හෝ ධර්මස්ත්‍රණය කරන ඕනෑම කෙනෙකුට මේ ආරම්මණයේ රස විඳින්න කියලා. ඒ රස විඳින්නේ ආමතුල තමයි සිදුවෙනදී අර අනිත්‍ය ස්වභාවය අමතක වී ඔහු එක නිත්‍යකට ගන්න. එතරම්ම ඉන්නේ අල්ලා ගැනීමම නිත්‍ය වීමක්. එහෙනම් ඒකෙහි යමක් ඇත කියන දෘෂ්ටියට අහු වෙනවා ඒකයි සුභ කියන්නේ. එහෙනම් ඒකගේ ආත්මය බවටපත් වෙනවා ඒකයි ආත්ම කියන්නේ. දැන් එතකොට මේ ආරම්මණය තුළ තියෙන අවමුලාව තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. ඒ නිත්‍ය සුඛාත්ම කියන එකට තමයි ඒතන් මම ඒතෝ අමස්සින් ඒසෝ මේ අත්තා කියලා කියන්නේ. ඒ මමයේ ඒ මගේ ඒ මගේ ආත්මය. ඔව් ඒ ආත්මය බවටපත් වෙන්නේ මොකද කියනවා ආරම්මණය. ආරම්මනේ රසයේ සුවේ රසයේ කියවහම එතන හොඳ පැත්තට විතරක් නෙමෙයි නරක පැත්තට පිළිකුලක් තියෙනවා. හොඳ පැත්තට සතුට වගේම නරක පැත්තට තරහාවක් තියෙනවා. කොහොමද අල්ලා ගැනීමට හොඳ නරක ભેදයක් නෑ. අල්ලා ගැනීමයි නරක බවට පත් වෙන්නේ. එතෙන්දී හොඳ බවට පත් වෙන්නේ අල්ලා නොගැනීම. දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට හොඳ නරක දෙකක් වෙනව බෙදෙනවා. නමුත් මේ හොඳ නරක දෙක බෙදීමේදී ඒ දෙකම අල්ලා ගැනීමට යටත්යි කියලා තියෙනවා. ඒක තමයි දසවස්තුක සම්මාදිට්ඨිය හොඳ නරක බෙදීම. ආරි සත්‍යය යනකොට හොඳ නරක බෙදීමේදී ඕනෑම අල්ලා ගැනීමක් නරක බවට පත් වෙනවා. අල්ලා නොගැනීම තමයි හොඳ බවට පත් වෙන්නේ. දැන් මේ තත්ත්වයන් තේරුම් කරගන්න පුළුවන්. සෝත, ගාන, ජීවහා, කාය, මන කියන හැම අවස්ථාවක් පිළිබඳවම පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඔය කියන ආරම්මණය විඳින්න ගිහිල්ලා, ආරම්මණය බාර ගන්න ගිහිල්ලා, ආරම්මණය රස විඳින්න ගිහිල්ලා ආරම්මණයට මුලා වීම තුළ අර මාළුවාට සිදුවන දේ වගේ සසර ගමනේ ජාති ජරා ව්‍යාධි මරණ නැමැති මේ කොටසට උරුම කරුවෙක් වන්නට සිදු වෙනවා. දැන් මෙන්න ලෝක සමුදය. දැන් ලෝක සමුදය වැටුණා නම් තමයි අපි මෙතන ගනිමු ආරි සත්‍ය රතන හතර. දුක හේතුව නැතිව තනමාවත. දැන් බලන්න උපා සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛ. අර වේදනාවට තණ්හා කිරීම තමයි අල්ලා ගැනීම කියන්නේ. ඒ නිසා තමයි අර ජාතිදරා මරණේ දුක්ති හටගන්නේ. හේතුව මොකක්ද? තණ්හාව. රූප තණ්හාව රූපේත මුලා වීම. දැන් එහෙනම් දුක නැති වෙන්න මොකද්ද නැති වෙන්න ඕන? මේ මුලාව නැති වෙන්න ඕන. දැන් අවූප ආරම්මණය මුලා වෙන එක නැති වෙන්න වෙනවා. ඊට මග තමයි අපට ඒක මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීම මිත්‍යා හිම ගන්න නැත්නම් තමයි සම්මා දැන් ඊට පස්සේ අපි ලෝකත් අත්ංගම අපහැදලි කිරීමේදී ඒක පැහැදිලි කරනවා. මෙතනදී මම ඔබට තවත් වෙනක් උපුටා දක්වනවා මේ අරුණස්පත කිරීම සඳහා මහා සතිපට්ඨාන සූත්‍රයේ නිරෝධ සත්‍ය පැත්තට ගිහින් බැලුවොත් එහෙම ඇස ගැන කතා නොකර අපි ඊළඟ උදාහරණයක් සසකන ගැන ගනිමු. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං. චitteසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති චitteනේ සමානෝ නීසති. අන්නේ කනෙහි ඒ ප්‍රසාදේ ළඟ හටගත්තා වූ ඒ සද්දේ පිළිබඳ වේදනාව මම කොට ගැනීම තමයි වැළීම තමයි එතන තණ්හාව හට ගැනීමට හේතුව. උපජ්ජමානෝ උපජ්ජති වගේම නිවසමානෝ එතන නිවසමානෝ වාසය කරනවා. තණ්හාව වාසය කරන්නේ පිටර. මේ සමුදේ සත්‍යයේදී හට ගන්න හැටි සහ වාසය කරන හැටි. තේරුම් ගන්න. එහෙමනම් අපිට ඊළඟට තේරුම් ගන්නට වෙනවා එතන වචනයක් තියෙනවා චෙත්ත පහීයමානෝ පහීයති. එතනම වේදනාව නිවේ නැති වෙන්නේ ප්‍රසාදේ නෙවෙයි නැති වෙන්නේ ගෝචර රූපේ නෙවෙයි නැති වෙන්නේ ඒ තණ්හාවයි නැති වෙන්නේ නැතිවිය යුත්තේ කොහොමද නැති වෙන්නේ තේරුම් ගන්න වෙනවා කොහොමද නැති වෙන්න ඕන කියන කාරණාව හොයාගන්න යන්න වෙනවා අපිට දැන් බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වදාළ ඊළඟ කාරණේට මේ යොමු වීම තුල කොහොමද අපි ඒක යොමු වෙන්නේ දැන් යරි මම තේරුම් ගන්න මම ඇස කන උදව් කරගෙන පැහැදිලි කළා නාසය දිය කය පිළිබඳවත් මෙසේම අරමුණට මුලා වීම තුළ මේ මොහොතේ ජාති ජරා මරණ නැමැති මේ කාරණා ටික ලුහු බඳිනවා ඒකට ඇනිමින් එනවායි කියන්නේ. ප්‍රතමංච භික්ඛවේ ලෝකස්ස අත්ංගමෝ. අන්න දැන් තේරුම් ගන්න. එහෙනම් මේ ලෝකයෙන් ඉක්ම යන්නේ. මේ ලෝකය පරාජයට පත් කරන්නේ. ඒ ලෝක ස්වභාවයෙන් මිදෙන්නේ ලෝක ස්වභාවයට අයිති මුලාවෙන් මිදෙන්නේ කොහොමද? ලෝකේ හැටගන්නවා ලෝකෙන් නිදහස් වෙන හැබැයි රෝදේ නැහැ. මොන දැන් තේරුම් ගන්න ආයෙත් අර කාරණා ටික අපි ගන්නවා. අපි ඉස්සෙල්ලා හැදත්ත නිසා මේ මොහොතේ ගන්නවා අපි එකට ග්‍රහණංච පටිච්ච භන්දෝච උප්පජ්ජති ගාන විඥාන ගාන කියවම අපේ දන්නවා නාසය කියලා. නාසය කියලා කියන්නේ උඩ තියෙන හැඩේ නෙමෙයි සිදුරු ඇතුළත ගඳ සුවඳ දැනෙන ප්‍රසාදය තමයි අපි නාහේ කියලා කියන්නේ. ඒකෙන්ට බාහිර රූප කලාපලින් එන ගන්ධ කලාප ගැටෙනකොට අන්න ඒක තමයි ගානන්ති පටිච්ච ගන්ධෝච කියලා කියන්නේ ගන්ධ කලාප වලට. දැන් ඒ ගන්ධය කියලා කියන්නේ මෙතන ගඳ සුවඳ දෙක තමයි අපි තමයි ඒක පස්සේ ගන්ධ සුවඳ වශයෙන් හදාගෙන තියෙන්නේ පාලියෙන් කතා කරන ගන්ධන් ඊට පස්සේ ඒකට සුචි ගන්ධන් අසුචි ගන්ධන් කියලා පැහැදිලි කරනවා අප්‍රියක ප්‍රිය සුවඳ සහ අප්‍රිය සුවඳ සුවඳ ගන්ධයේ වශයෙන් එයි සුචි අසුචි දන්නේ ඒකට එතකොට ඝාන විඥාන දැන් පින්නම් සංගති ප්‍රස්සෝ අර වගේම තේරුම් ගන්න ස්පර්ශ වුණා නම් ඔබට සිදුවෙන දේ තමයි ඒ ගන්ධය කුමන ගන්ධයක්ද මල් වලින සුගන්ධය කියන සුගන්ධයක්ද? සූර්යයන් වලින් විස්තරෙන සමහර සුගන්ධයක් සමහර ගන්ධයක් කියන එකද? අසුචියයි කතා කරන දේ ඉන්න ගන්ධයද? කල් වෙන මඩවලක් වලින් ඉන්න ගන්ධයද? තවත් සත්වයකගේ ශරීරයක් කුණීමක් වලින් ඉන්න ගන්ධයද? ආදී වශයෙන්. මේ මේ ගන්ධ කලාපයන් ගැටීමේදී ඔබේ ඥාන විඥානයේ පිළිගන්නේ කොහොමද? හැම දෙයකටම එක හා සමානව පිළිගැනීමක් තියනවාද? නැහැ. අන්නේ පිළිගැනීම අනුව ගත්තලේ පිළිගැනීම හැදෙන්නේ සමා කාලයේදී. ඒ පිළිගැනීමත් අතිශය පෞද්ගලිකයි සහ මා හිතන්නේ වැරදි කියලා. මොකද ලෝකේ යම් දෙයක් පවතිනවා නම් ඒයි සම්මතයට හැම දිනකටම පියවෙන්න වෙනවා. නමුත් ලෝකේ පවතින යම් යම් ගන්ධයන් සුගන්ධයන් ඇතැම් අලුන් කරනවා ඇතැම් අය පිළිකුල් කරනවා. අන්න ඒක තමයි මම පැහැදිලි කරන්න ඕනොන්ට පෞද්ගලික වේදනාවක් එතන තියෙනවායි කියලා. උදාහරණයක් වශයෙන් සැලකන්න අපි මොනින් පිළිගන්න දෙයක් තමයි මේ සරිසෞඛ්‍ය අතිශයින් අවශ්‍ය ඖෂධයක් කියලා කතා කරන ඔය සුදු දුණු කියන විශේෂතාවය ඖෂධය. අපිට නිරන්තරයෙන් නිර්දේශයි ඔය ඇතන් මායික කතා කරපු සමහර ඇතන් අම්මලා කියලා තියෙන අරු 90ක් 95ක් කියලා කවදාවත් රෝහලකට බෙහෙත් ගන්න ගියේ නෑ. නිරන්තරයෙන් ආහාරයක් වශයෙන් නැත්තම් වීමක් වශයෙන් පාවිච්චි කළේ සුදු දුණු කියන එක. නමුත් මේ සුදු දුණු වල තියෙන මේ ඖෂධීය ගුණය නිසා මේන් නිකුත් වෙන සියුම් වූ ගන්ධයක්. මේ ගන්ධය පිළිබඳව අහලා බලන්න කීප දෙනෙකුගෙන් වුන් දක්වන ආකල්පයක් මම කියලා. ඔබට දැනගන්න ලැබෙවි සමීක්ෂණ කරපු වශයෙන් ඇතමුන් මේ පිළිකුල් කරනවා ඇතමුන් මේ ආශ කරනවා. ඒක තවත් බාහිරන භාෂාවෙන් කියනවා ඇතමුන් ගඳයි කියනවා ඇතමුන් සුවඳයි කියනවා. මෙන්න මේක තමයි මේ කතා කරන ගන්ධ විඥානය අතුසේ පෞද්ගලිකයි කියලා අපි කතා කරන්නේ. දැන් අන්න අපි අවශ්‍ය තැනට එනවා. පස්සපක්ෂා වේදනාර වගේම හට ගන්නවා. දැන් සමුදේ පාරේ ලෝක සමුදේ පාරේ නම් හරි ඉස්සලා කතා කරපු පස්සපක්ෂා වේදනා සංහා උපාදාන බව කියන පැත්තට යන්න වෙනවා. අපි දැන් මෙතන මේ වෙන් කරන්නේ කොහොමද? අපි දැන් අපි අහලා තියෙන වචනය දුකින් මිදෙන්න සංහාවම නැති කරන්න ඕනේ. මෙන්න සංහාව තියෙන තැන මෙන්න නැති කළ යුතු ආකාරය. ඒක තේරුම් ගන්න මනාව. මොකද කරන්න ඕනේ? වේදනා පක්ෂා සංහා කියලා වදාරන බුදුරජාණන් වහන්සේ ඊළඟට මොකද්ද පැහැදිලි කරන්නේ? තස්සා ඒව තණ්හාය අපේස විරාග නිරෝධෝ. අන්නේ එතන තියෙන තණ්හාව ශේෂ වෙන්නේ නැතුව ඉවර කරන්ත වෙනවා. අපේස විරාග නිරෝධෝ. තණ්හාව ශේෂ වෙනවා කියන්නේ මොකක්ද? අන්න තණ්හාව ශේෂ වෙනවා කියන එකට තමයි කියන්නේ අර සංහාපච්ච උපාදාන කියන එකේදී බව කියලා කියන්නේ නැවත් හට ගැනීමට හේතු වෙන ආකාරයෙන් ශේෂ වෙනව අවකාශ වෙනවා. තණ්හානුසේ. තණ්හානුසේ ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ ආරම්මණය අරගෙන බාරගෙන විඳින්නට කියලා. දැන් මේ විඳින තැන තණ්හා උපාදාන බව කියලා යන තැන ධර්මීය භාවිතාව වෙන්නේ නැහැ. එතන භාවිතාන පුතග්ජන භාවයේ නැත්නම් ලෝක සම්බේතයි. දැන් මෙන්න මෙතෙන්ටයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙනෙක් යොදන්න ඕන. ඔය ධම්මං තරණං ගච්ඡාමි කියලා කල්පදාන කීකියයි කියට හරියන්නේ නැහැ. සරණ කරගත්තු ධර්මයේ මෙතනයි මෙතෙන්ටයි මේ ධර්මයේ යොදා ගන්න ඕන. ධර්මයේ සරණින් තමයි කෙනෙක් දුකින් මිදෙන්නේ. ධර්මයේ තේරුම් ගන්න නැතුව දුකින් මිදෙන්න උත්සාහ කරන තාක්කල් දුකින් මිදෙනවා නෙවෙයි දුකින් පලා යන්න තමයි හදාගන්නේ. කොහොමද මෙතන සිදුවෙන සිද්ධිය? හොඳයි අපිට මේ ආරම්මණය හටගෙන මේ වේදනාව හටගන්නකොට වේදනාව වළක්වන්න බැහැ වේදනාව දැනගන්න වෙනවා. වේදනා අනිච්චා නේද? රූපං අනිච්චා වේදනා අනිච්චා. වේදනාවේ ස්වභාවය තමයි ඇති වෙන නැති වෙන එක. ඔබ ඊට විරුද්ධව ගියේ ඔබ වේදනා අනිච්චා කට ගන්නවා නේද? වේදනා අනිච්චා කට ගැනීම තමයි තණ්හාව කියන්නේ. එතකොට වේදනාව අල්ලගන්නේ නැත්නම් වේදනාව විඳලා තණ්හා කරන්න යන්නේ නැත්නම් වේදනාව මම වෙන්නේ නැහැ. එතකොට මේ වේදනාව නැති වෙනවා. ඒක වේදනාව නැති වෙන්නේ තණ්හාවනොත් තමයි ශේෂේතුරු වෙන්නේ. තණ්හා නොනොත් ශේෂයක් ඉතුරු නොවි නැති වෙනවා. ඒකට තමයි නෝනින් දගනමිත්‍ය කියලා කියන්නේ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ සබ්බේ සංඛාරා අනිත්‍යති යදා පඤ්ඤාය පස්සති. ඔය මොහොතේ එන ඕනෑම දෙයක් අල්ලගන්න නැත්තම් නෝනින් දකිනවා නම් ඇති වෙන දේ නැති වෙන බව අත නිබ්බින්දති දුක්ඛේ. එහෙනම් සංඛාර කය කෙරෙහි කලකිරෙනවා, සංඛාර ලෝකෙහි කලකිරෙනවා, සංඛාර රැස් කරන් තණ්හානුසය අවකාශ කරන් ගිය වෙනවා. ඒස මග්ගෝ එයයි විමුක්තියට නිදහසට මග්ග. අප පැහැදිලි කරලා තියෙනවා නේද? පතම දිතිය බික්කු සූත්‍ර උදව් කරගෙන යන්නම් අවස්ථාවල උපාදා පරිත්තස්සමං චෝ බික්කු දෙදිස්සාමි අනුපාදා පරිත්තස්සමං. අල්ලා ගැනීමෙන් පැවුලක්, අල්ලා නොගැනීමෙන් නැතුවලක් දේශනා කරා. අල්ලා ගැනීම තමයි ලෝක සමුදය කියන පැත්ත තියෙන්නේ. ලෝක නිරෝධ පැත්ත තියෙන්නේ අල්ලා නොගැනීම තමයි. එහෙමනම් මමත් එහාට නොගන්නා මාවත නැත්තම් නුවණින් දකින අනිත්‍ය. දැන් අර අල්ලාගත්පත් නැති වෙන එක අනිත්‍ය නෙමෙයි, අල්ලා ගන්න නැතුවම නැති වෙන එක එනිද. සංසාර අශේෂ විරාග නිරෝධ ශේෂය ඉතුරු නොවි නැති වෙනවා. එතකොට ඒ කොහෙන්ද තෙන්න සංහාව ආවේ? ආවේ මින්තරෝ බාවකාශ කරන තිබුණ නිසා. ලෝභ දේශ මොහ වශයෙන් ඒ ඔබ අල්ලාගත්ත කොටසයි තියෙන්නේ. එනදී නැවත තිබ්බොත් මේ ආයෙන්න ඉතුරු වෙන්නේ. එනදී අවසන් කළොත් මෙන්න මේ එනදී නැවත හට ගැනීමට ඉදුණ සබා අවසන් කිරීමයි භාවනාවලිවත් දර්ශනාව කියලා කියන්නේ. විදසුන් වඩනවායි කියලා කියන්නේ. මේක දැන් සම්මා වායාමයට ගලපන්නත් පුළුවන් නම් ඔබට වැටහෙවි. අනුත්තානං අනුත්තන්නානං අකුසලානං ධම්මානං පහනා එහෙම කියලා කතා කරන්න පාළියෙන් සඳහන් කරන එක උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම. උපන්න කුසල් කියලා කියන්නේ එතන පෙර පරිදි සංහාව හට ගන්න නැත්නම් පෙර පරිදි අහු වෙනවා. අවුනහම මේක ඊළඟ ස්කන්ධ පංචකේදී අහු නොවි අනිත්‍ය වශයෙන් දකින්න දරන උත්සාහය තමයි උපන්න කුසල් දුරු කරන එක. නූපන්න කුසල් රූපදනා කියලා කියන්නේ අල්ලාගත්තොත් තමයි අපහු ඉදිරියට සංඥා සංහාව ශේෂ වෙන්නේ. අල්ලා නොගැනින්න උත්සාහ කරනවා නම් නූපන්න කුසල් උපදින්නේ නැහැ. එහෙනම් එතන සිදු වෙන සිද්ධියට තමයි ඊට පස්සේ නූපන්න කුසල් උපදිනවා, උපන්න කුසල් වැඩි වෙනවා කියලා කියන්නේ. දැන් බලන්න මෙන්න මේ සිදුවීම සිදු වෙන තැන කොතනද කියලා. ඇඳේ නම් නිදාන සිටියේදී අනෝද්වාරේ. මහපාරේ නම් ඔබ යන විට ඔබට දකින ඇසෙන් දකින වාහනයක් හෝ ගසක් හෝ නැත්නම් ඇසෙන ශබ්දයක් උදව් වේ. ඔබ යම් ආයතනයක කටයුතු කරයි නම් ඒ ආයතනය කරන රාජකාරී සමග තමන් යම් කිසි සේවකයෙක් නම් සේවකයාගෙන් සිදුවන වරදක් නිසා නිලධාරියාගේ චෝදනාව නැත්නම් නිලධාරියෙක් නම් සේවකයාගේ වරදට දොස්බස් කියන්නකින් කියන්නේ. වරදට විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. කිසිවතාවක් ඒක නැහැ. නමුත් ඔබේතනයක ප්‍රශ්නයක් කොට අරගෙන ඔබ කේන්ති අරගෙන ඒක උද්දේයයට පහර ගහන්න ගියොත් පරිගන්න ගියොත් ඔබේතන භාවනාවද කරන්නේ? භාවනාව කරන්න ඕන තැනක් මෙතනයි. යම් මොහතක ඔබ අනිත් කටයුතු වලදී ලෝභයට දේශයට මොහොත අහුවෙනවා නම් එතන ලෝක සමුදයට අහුවෙලායි. ලෝක නිරෝධයත් එතනමයි. අල්ලා නොගැනීම තුළින් සංහාව ශේෂම වෙන්නට නිමාව දකින්න වෙනවා. ඉතිරි නැතිව නැති වෙනවා කියන්නේ මෙන්න මෙතනයි. අනිත්‍ය වඩනවා කියන්නේ මේකයි මම නම් දකින්නේ. වෙන මොනවා හරි අනිත්‍යං කියලා කීයක හිතියත් නම් වෙන්නේ නැහැ. වඩනවා කියන කේ තේරුම වැඩි දියුණු වෙනවා කියන එකයි. ඒක තේරුම් ගන්න මනාව. එහෙනම් මේ වැඩි දියුණු වීම සිදු වෙන්නේ කොහොමද? එක දවසකට වැඩි දියුණු වෙන්නේ නැහැ. ඔය සංහාව වැඩෙන එකත් එක දවසක සිදුවේ නෑ නෑ. ළමා කාලයේ සිට දිගින් දිගටම වයසකට යන දාස්කල් කෙනෙක් මේක තේරුම් ගන්න නැත්නම් කවුකලත් පින්කලත් ඒ තුළ වැඩෙන්නා වූ මේ සංහාව වැඩෙන එක තියෙනවා. පින්වලට විපාක වෙනවා tie, තවවලට විපාක වෙනවා tie, උත්පත්ති වෙනවා tie. නමුත් සංහාව වැඩෙන එක මුලාවතර සිදුවේවා. වැඩුනේ එක දවසකට නෙමෙයි පියවරෙන් පියවරස්සනේන් සනේසනේන් සනේ. මේ නිසා වයස අගට ගියාම වැඩුණු තණ්හා මූලයක් ඇති දෙයින් දුරු කරන්න පුළුවන් මහන්සි වෙන තුන වැඩි කල් ගන්න සිද්ධ වෙනවා. ඔබට පුළුවන් නම් වැඩි හිටියන් අපෙන් ඔබේ දරු පරම්පරාව 14 15 වෙනකොට මේ කාරණ තේරුම් කරලා දෙලා තණ්හා වැඩෙන තැන අත්හිටවා ගන්නට. එහෙනම් එතනින් එහාට ඔවුන්ගේ තණ්හාව ශේන මාර්ගය පටන් ගත්තොත් ඔවුන් අවුරුදු 25 30 වෙනකොට තණ්හාව ශේකල පිරිසක් බවට පත් වෙලා මේ ලෝකේ 16 එකේ සංසීම වෙනකොට දැස් 15 තනසීම පූර්ණ කරගන්න පිරිසක් බවට පත් වේ. මේ නිසායි අපි ඉන්නේ ආකල්පයක බුදු සමයේ ජීවිතයට ධර්මයේ කියන තේමාවක් යටතේ. ධර්මයේ ගැටියුත්තේ ජීවිතය අගට ගොහින් නැවේ. මේ ජීවන ප්‍රශ්න විසඳා ගැනීමට දරා ගැනීමට ජීවිතයට හැකියතා මුලින් තමයි ධර්මයේ ගන්න ඕනේ. එතකොට අර නොමග යන එක නතර වෙනවා. හදා ගන්න ටිකයි කියන්නේ ටික හදා ගන්න සැනසීමක් පාසා ටික කලකින් පුළුවන්. මේ ධර්මතාවය තේරුම් ගන්න. මේ ලෝකෙ තියෙන ලොකුම වාසනාව තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට කළ ආවුදාම තේරුම් ගන්න ඉඩ කරක් නැතුව ජීවිතේ ගෙවන එක. ඉන්නහාට ජාති දරා ජාති ශෝක මරණ පිළිබඳ කතන්දරයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඒ ටික උරුම වෙනවා සහ ඒකට අකමැත්තෙන් ඉන්න ඕන කෙනෙක්. ඉන් විදෙන්ත උන්න. මේ අරමුණට අරමුණ විඳිනකොට අපි කියන්නේ තෙන් වේදනාවක් කියලානේ. වේදනාව අල්ලාගත්තොත් වේදනාව බාරගත්තොත් වේදනාව බෙදුවොත් ඒ බෙදීමමයි අල්ලා ගැනීම කියන්නේ තණ්හා කියලා කියන්නේ. හොඳද නරකද සැපද දුකද කැමතිද අකමැතිද කිසි ගැටලුවක් නැහැ. වේදනාවේ ස්වභාවය සිහියෙන් භාවිතා කරොත් ඇති වෙන නැති වෙන එක නෙවෙයි. දැන් මේ වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මාත මාතුළු වේදනාව ආදි වශයෙන් ලෝක සමුදේ පැත්තට යනවනම් එතන තියෙන්නේ අකුසල්, එතන සති නැහැ. එතන සති කියන පဋාණයක් නැහැ, සතියක් නැහැ. එහෙනම් තණ්හා වැඩෙන පැත්තට සහ ජාති ජරා මරණ වැඩෙන පැත්තට යනවා. දැන් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ වදාළ සතියවත් සිහිය කියලා කතා කරන්නේ සිහියට තමයි තේරුම් ගන්න පුළුවන් මේ සති කියලා කියන්නේ සුසල චෛසිකවල දෙවෙනි චෛසිකය සද්ධා සති. අන්නේ සති කියන චෛසිකය තමයි මෙතෙන්ට යොදා ගන්න දෙන්නේ. ඒ සති කියන චෛසිකයට තමයි මේක දෙන්නේ ඇති වුණ දේ අල්ලගත්තේ නැත්නම් නැති වෙන බව. එක්වරක් දෙවරක් තුන්වරක් නොව සිය දහස් දසදහස් ලක්ෂ වාරයක් නිරන්තරයෙන් මේක නැවත නැවත දකින්න එක තමයි පිරුම්පුරමා කියලා කියන්නේ මම ගන්න හැටි. මට වැටෙන හැටි. සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ ඒකයි. මේ සතිය වැඩෙන්න ඕන සතිය නැමැති ආලෝකයේ වී Tamante එන දේවල් වල හසු නොවී නිමා වෙනවා. දැන් මේ නිමාවීමේදී කුමක්ද සිදු වෙන්නේ? ඒ අලි තණ්හා අනුසේ ඉතුරු නොවී නිමා වෙනවා. අල්ලගෙන විඳලත් නැති වුණත් එහෙම ඒත් නැති වෙනාම තදන අනුසය ඉතුරු වී නැති වෙනවා. ඒක පුතග්ජන සමාධිය තුළ පංචිල් වල අට සිල් වල දස සිල් වල සම්පදා සිල් වල තවත් මොනවා හෝ සිල් වල ඉන්නා වෙන්නත් පුළුවන්. නමුත් මේ ඇති වෙන නැති වෙන ස්කන්ධ පංචකයාගේ මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්නම් මොකද සිදුවෙන්නේ? සතියෙන් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අප්‍රමාදීව නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්නේ. තේරුම් ගන්න මේ කාරණාව. ඒ ප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රමාදව කෝව මලවුන් නැන්න. ඒ සමත්තා තථාමතා යමෙක් ප්‍රමාදද මලවුන් නැන්න. දැන් බලන්න බුදු පියාණන් වහන්සේ ලෝක පහළ වී ප්‍රමාදී පුද්ගලයා හඳුන්වා දී අප්‍රමාද වෙන හැටි කියලා දුන්නා. මේ ටික අහන එකයි බණ අහනවායි කියලා කියන්නේ. අනිවාර්යෙන් මම මතක් කළා මේක පෙර දිනකට භාවනා කරන හැටි තේරුම් ගන්න එකයි බණ ඇසීම කියලා. දැන් තවදුරටත් ප්‍රමාද වෙනවා නම් ඔබ එහෙනම් ජාති දරා ජාති ශෝක මරණ ඔස්සේ තමයි යන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ ඉතිරි නැතිව සියලු දෙනාටම වදාළ වචනයක් තමයි අප්‍රමාදයෙන් සම්පාදේ. මෙන්න මේ අරමුණට සංහා කරන එකෙන් නිදෙන්නට අල්ලා නොගෙන ඉන්නට ඇති වෙන දේ නැති වෙන මමකට නොගන්නට සිහිය භාවිතා කරයි. අල්ලා නොගැනීම ඒකට තමයි කියන්නේ අප්‍රමාදේ කියලා. ඒකට තමයි විදසුන් වඩනවා කියලා කියන්නේ. විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ. මේකට වෙලාවක් අවශ්‍ය නැහැ. නිම්බ හැරෙන විට ඕනෑම තැනක Tamanta මේ කටයුත්ත කරන්න පුළුවන්. මේ තත්ත්වයන් තේරුම් නොගෙන සිතට අරමුණු ස්වභාවිකවම නොදී Taman විසින් උපදවාගත් අරමුණක් සිතේ දැඩිව සබාගෙන ඒ මගින් අනිකුත් අරමුණු පාගාගෙන කෙලසුන් යටපත් කරනවාට තමයි සමපේ වැඩමයි කියලා කියන්නේ. ඒකතර නිවරණ නැති වෙන්නේ ධර්මය අවබෝධයක් නැහැ යටපත් වෙනවා. සිවුම් වෙනවා, සැඟ වෙනවා. ඊළඟට උපදින දේවල් රූප වෙනවට, ශබ්ද වෙනවට, ගන්ධ වෙනවට, Tamanta ලැබෙන තවත් එක වඩා සුන්දර දේවල් පේන්න ලකින්න හදනවා. මොකද මනස එක එක දේවල් නිර්මාණය කරගෙන දෙයින් ඒවා තමා බවට පත් කරන තාපුංච අහංකාරයකට ඇති කරගන්නවා. මට තමා අභිය පිටලා හරි මට දෙයක් තියෙනවා, පරිත්‍ත්‍ය යන්නේ කියනවා කියලා තමයි. සිංහතිනේ මේ සියල්ලත් ආයතන. ආයතන කියන එකේ තේරුම හදාගත්ත දේවල් කියන එක. හදාගත්ත දේවල් නැත්නම් ඒ ස්වභාවයේ බිඳියන්නේ එතනේ සදාකාලිකව තියාගන්න පුළුවන්කම. දැන් එහෙමනම් මෙතන බුදු පියාණන් වහන්සේ කොහොමද පැහැදිලි කරලා දාන්නේ අවසන් වශයෙන් මේ කාරණේදී? එහෙම අරමුණෙන් අරමුණට මේ තණ්හාව ශේෂ වෙන්නේ නැතුව නිරෝධ වෙන තරිනවා නම් අන්න එතන තමයි පින්වතුන් බුදුන් වහන්සේ වදාළ ඇතිවීම සහ නැතිවීම සිදු වෙන තැන. උන් අනිත්‍ය කියන වචنده තියෙන වටිනාකම උන් නොතනයි තියෙන්නේ මතක තියාගන්න. ඒ ධර්මතාවයේදී තමයි සියලු රාග දේශ මොහයන් ඉතුරු නැතුව නැති වෙමින් ඔබ වෙතට නිවීම ගෙනත් දෙන්නේ. ඒ නිසා මේ අනිත්‍ය කියනත ඕන ආරි සත්‍ය තේරුම් ගත්තා වූ සිවණක් පිරිසගේ හද තේරෙන ලෝකේ තියෙන දස්කලන් වල අත පිටුල දවි සංඛ්‍යාත ලෝකෙනේ අතක තියාගන්න. එහෙම ඒවා බැලුවයි කියලා කවදාවත් මේක සිදු වෙන්නේ නැහැ. ඒක අන්‍යාගමිකින් පවා දන්නා දෙයක්. නමුත් මේ සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකු විතරයි Tamange හදවත නැමැති පූජාසනයේදී, සිත නැමැති පූජාසනයේදී එතෙන්ට එන්න ඕ මේ සංහාව නැමැති මුලාව නැත්නම් මේ මරුව දන්දිය සබා ඉසගත ගමන්ඩ පුළුවන් වෙන්නේ සතිපත්තානේ නැමැති භාවිතයෙන්. සතිය භාවිතයෙන් ඔහුගේ ඉසගත දමල අහුව සංහාව මරා ගමන්ඩ පුළුවන්. ඒ මරණය කිසිසේත් පාපයක් සිදුවෙන්නේ නැහැ. ඒක Taman කිරිස්තු වෙන මාර්ගය. මොකද මරුණොත් තාපහ උපදින්නේ නැහැ. ඒ තණ්හාව මැරෙන්නේ නැති නිසා තමයි ශේෂ වෙලා නැවත හකරන්නේ. ශේෂ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? තණ්හා පත්‍ය අපිට කරා වේදනා පත්‍ය තණ්හා කියලා කතා කරා. සස්සයේව තණ්හාය අන්නේ එතන තියෙන තණ්හාව ශේෂයක්වත් නැතුව ඇති වුණදී නැති වෙන බවට පත් කරන්නේ නම් ඉන්පස්සේ නැති වෙනවාද? අල්ලා ගැනීමක් නැහැ උපාදාන නිරෝධෝ එනම් උපාදාන නැත්තම් භවීමක් නැහැ නැවතහට ගන්නට භව ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදීව දුක්ඛ දෝමනස්සපාය අසා නිරුද්ධංති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කම්බස්ස නිරෝධෝ දැන් දුක හට ගන්න හැටි දැක්කද දැන් ජරා මරණ නැති වෙන හැටි දැක්කද ජරා මරණ කවුරුත් ඇති කරලා දෙන්නේ නැහැ ඔබ අල්ලා ගැනීම තුළින් ඔබට හදලා දෙන්නේ ජරා මරණ කවුරුත් ඔබට නැති කරලා දෙන්නේ නැහැ. ඒ මොහොතේම අල්ලා ගන්න නැත්නම් ඒ අරමුණ නිසා ජරා මරණ නැහැ. ඉතින් එහාට අරමුණක් තේමයි. මෙන්න මේකයි මේ සත්‍ය සාක්ෂාත් කරගත්තාට බුදුන් දහතුන්ට ජරා මරණ නැහැ කියන්නේ. ඔය ශරීරයෙන් වියාමට මෙන්න ඒකම මරණ කියන්නේ. මරණය දුකක් නැහැ එතන. ජරා දුකක් නැහැ. දුක් නැහැ කියන්නේ ඒකයි. තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. තේරුම් ගත්තාම මම අර කින් පෙර දවසක මතක් කරපු කතාවක් ඔකට තියෙනවා. අපි හැමදෙනාගේ ජීවිතවල උපත මංගල්‍යයක් ඔබේ ජීවිතවල සමහරට විවාහ මංගල්‍යයක් අපේ ජීවිතේ පැවිද්ද මංගල්‍යයක් නමුත් පුදුම හැමදෙනාටම මරණයව මංගල්‍යයක්. පිළිගුරු බුදු පියාණන් වහන්සේගේ ජීවිතයව මංගල්‍යයක් නෑ උපත මංගල්‍යයක් බුද්ධත්වේ මංගල්‍යයක් පරිණාමයේ මංගල්‍යයක්. ඒ සත්‍ය අවබෝධ කරගත්තා වූ අනිත් හැමදෙනාටම ජීවිත අවසානයක් මංගල්‍යයක් නේ. මෙන්න මේ ලෝක අත්ංගමං ධර්මතාවයේ භාවිතා කිරීම තුළ ජීවිතයේ අවසානයේ මංගල්‍යයක් බවට පත් කරගන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළා කියන්නේ. මේ ධර්මතාවයන් මතු කරගෙන මනමින් තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීමේදී භාවනා කරනවා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අනිවාර්යෙන් වැටහෙනවා ඔබට. එතනනේ මේ ගැටලුව තියෙන්නේ. කවුරුත් මොකුත් දන්නේ නැතුව භාවනා කරන්න ගියාම මොනවා හරි කී කී අයින්වා හිතේ තයින්වා මෙන් හිතර කරයි. දැන් භාවිතා කිරීම තුළ තණ්හානුසේසුරු කිරීමට භාවනාව කියන්නේ ඒක ලෝකේ දුක් හට ගන්නා වූ මාවත. තණ්හානුසේසුරු නොවෙන්ත නිරෝධ කරන එක තමයි අනිදුක්ඛානාත්මයෙන් දැලීම නැත්නම් අප්‍රමාද වීම කියලා කියන්නේ. අමත පදං අප්‍රමාදෝ අමත පදං අප්‍රමාද වීම නිවීමත මඟ කියලා වදාරනවා. එහෙනම් ඒකේ මොහොතේ ආරම්මණයට මුලා නොවීම නොවේ අප්‍රමාදය කියලා කියන්නේ. ඒ මුලා නොවීමෙන් නේද අපට ඉන්හාට තණ්හා උපාදාන වෝජා ජරා මරණ නැති වෙන්නේ සියල්ල එතනම නැති වෙන්නේ පස්සේ නෙමෙයි මතක තියාගන්න. ඒ අරමුණේ මුලාව නැත්නම් එතන මේ ටික දුක් ටික නැහැ. එහෙනම් දුක හට ගන්න හැටි තමන් ළඟ පවතින දුක නිරෝධ කර ගන්න හැටි තමන් ළඟ පවතින. තේරුම් කර ගැනීම තුළ හට ගන්න හැටි නවත්තලා දාලා නිරෝධ වෙන මාර්ගයට යන්න පුළුවන්කම. බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී බුද්ධෝත්පාදයක් ඇති වුණාය. නොයසු දහමක් දේශනා කළායන කියලා පැහැදිලි කරන කාරණේ මෙයයි. මේ තේරුම් අරගත්ත පුද්ගලයා ඉන් ඉදිරියට තමන්ට තවදුරටත් මේ අරමුණට මුලා වෙන්න ගියොත් ප්‍රසප්නම් තියෙනවා තමයි මාළුවට කෑමට යන වගේ. නමුත් නිල්ලනම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මරණය සිද්ධ වෙනවා. එනිසා අන්න ඔතන තමයි ඔය කාමයන් කියන වචන පැහැදිලි කරලා මුලාවෙන් දුර වෙනවායි කියලා කියන්නේ. අරමුණ විඳින්න කහනමක් නැහැ. රමණීයානි අරඤ්ඤානි බුදු පියාණන් මහත්තයා දාලා වේදනාව නැති වෙනවා කියලා නැහැනේ. වේදනාවෙන් එහා කොටස් තමයි නැති වෙන්නේ තණ්හා උපාදාන බව. මගෙන් අහුවා මේ කෙනෙක් ඔය දොරකඩෙන් කතා කරලා මේක වෙනස අතර කොහොමද හොයාගන්නේ කියලා. මෙන්න මෙතන තමයි අතර කෙලවර කරන කෙනා. නතර කර්ම තැන, බෙදෙන තැන, සංනාශය කර්ම තැන. සමයක ප්‍රසිද්ධයෙන් කරන වේදනාව තියෙන්න වෙනවා. වේදනාව අනිච්ච නම් වේදනාව මම නෙවෙයි. වේදනාව මම නෙවෙයි නම් තණ්හා උපාදාන බව නෑ. මෙන්න මේක දකින්නකට සතිය සතියෙන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා. මේකට තමයි කියන්නේ සංරාග ව්‍යාපාද තුනී කරමයි කියලා. සංරාග ව්‍යාපාද තුනී වෙන්නේ එක දවසකට නෙවෙයි ටිකෙන් ටික ටිකෙන් ටික. මොකද ඔය වැඩුණෙත් එක දවසකට නෙවෙයි ජීවිත ගණනක් ඔබට යම් අවශ්‍යයක් නම් අද ඒ දක්වා සමා කාලය පටන් ගන්නවා කියන්නේ. දැන් නම් ඔබට ඒක සේ කර ගැනීමටත් කාලයක් අවශ්‍යයි. ඒ නිසා මා පිළිගන්නේ ශනිකව බුදු වෙන අය රහත් වෙන අය මේක තේරුම් අරගෙන තේරු ධර්මයේ තේරුම් අරගෙන හැදුවත් විතරයි මේක ක්‍රමානුකූලව හටගන්නේ. අද සමාජයේම ශනිකව එහෙම කෙනෙක් ඇති වෙනවයි කියලා මම පිළිගන්නේ ධර්මයේ වැරදි ආකාරයෙන් භාවිතා කරලා. නිර්වෘල්ල ධර්මයේ භාවිතා කළොත් ඕනෑම ස්තරයක් තුළවත් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවේ දෙරෙන්තරව තවත් සූත්‍රයක සඳහන් කළ පරිදි අර කාමභෝගී ගිහියන් අතර කාමභෝගී ස්ත්‍රීන් අතර කාමභෝගී හැම දෙනා අතර තුලකටක් වෙනවා කියන මම ওই පෙර දවසක ඒ ඕනෑ කෙනෙක් අතර මේ කියන අය ඇති වෙන්නට පුළුවන්. ප්‍රමූලික වන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ සංස්කාරයන් අනිත්‍ය නම් වූ ධර්මතාවයේ වර්තමානයේ ඔබගේ හදවතට යොදා ගන්න. ඒ තුලින් ඔබ හැම දෙනාට බුදු පියාණන් වහන්සේ දැකලා දාලා වූ සැනසීම දකින්න එනහෙන ධර්මීය දකින්න බුදුන් දකින්න ධර්මීය දකින්න බුදුන් දකින්න නිවන් දකින්න කියන මේ කාරණා වර්තමානය තුළ සාක්ෂාත් කර ගැනීමට හැකි වෙනවා යැයි. ඒකේ කර ගැනීමත ඔබ හැම දිනාට ශක්තිය ධෛර්ය ප්‍රඥාව ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. අද හැම දිනාටම මා පැහැදිලි කළ පරිදි පෙරවන් සරණයි.